සාදු සාදු සාදු සම්පෝරේතාපමිත පාරමිතාම්බලේන විද්වන් සයෝ කිල කිලේස සමෝලජාලම් තේනේවලන්ද අරහම් අරහෝතිනාමම් වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා පලිත්සේ නමෝතස්ස ත්‍රීටයින් නමෝතස්ස භගවත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි දුතියන්ති ධම්මං සරණං ගච්ඡාමි දුතියන්ති සංඝං සරණං ගච්ඡාමි තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි Okay, dear friends in Dhamma, dear Dinaradua, now we are going to bless upon you chanting very special blessing discourses in Buddhism by the power of the Buddha, Dhamma and Sangha. May you be well, happy and peaceful. May you recover soon by the power of the Triple Gem. Okay, now we monks are going to chant bless upon you, okay, by the power of all the merits that we monks are doing daily, and by the power of the merits that your parents are doing on behalf of you. May you be well, happy and peaceful. May your all righteous wishes meet with success, especially may your educational goals meet with success by the power of these meritorious deeds. First of all, we are going to pay our homage to the Buddha, Dhamma and Sangha. After that, we chant very special blessing discourses in Buddhism, such as Moggallana Sutta, Mahakassapa Sutta, and Ratana Sutta. With that intention, please pay your attention to these sermons, chantings, and discourses. Namami Buddham Guna Sagarantam Santa Sada Huntu Sukhiya Vera Kayo Jiguncho Sakalo Dugandho Gacchanti sambe maranam nahancha Namami dhammam sugatena desitam Santa sada huntu sukhiya vera Kayo jiguncho sakalo dugando Gacchanti sambe maranam nahancha Namami sangam muniraja savakam Santa sada huntu sukhiya vera Kayo jiguncho sakalo dugando Gacchanti sambe maranam nahancha Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Ithiso bhagavā araham sammā sambuddho Vijjā charana sampanno sugato lokavidu Anuntaro purisa dhamma sārati Santa deva manussānam buddho bhagavāsi Buddham jīvita pariyantam saranam gacchāmi Such indeed the expert one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, well gone, knower of the world, incomparable trainer of persons to be tamed, the supreme teacher of gods and men, enlightened and exalted. Svākkāto bhagavatā dhammo sandhitthiko akāliko ehi pansiko opanaiko pañcantaṃ veditambo viññūhiti Dhammaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi The Dhamma is well expounded by the Blessed One. invisible results immediately effective. Call in one to come and see. Leading onwards and to be personally realized by the wise. Supatipanno bhagavato savaka sangho Ujjopatipanno bhagavato savaka sangho Nyayapatipanno bhagavato savaka sangho Samiti patipanno bhagavato savaka sangho Yadidam chantare purisa yugani Atta purisa pungala Esa bhagavato savaka sangho Ahuneyo pahuneyo Dakkineyo anjale karaniyo Anuntaram punyam kintam lokan sati Sangam jivita pariyantam saranam gacchami The Sangha, the Buddha's noble disciples, they practice the Buddhist path. They develop virtue, concentration, and wisdom. They are the field of merits for the world. I worship them. Bhagavato Araham Bunda Guna Sejena Sambe Santa Bhavanto Sukhe Santa By the power of the quality of the Supreme Buddha, Arahant, worthy, may you be well, happy and peaceful. May you recover soon. Bhagavato Samma Sambuddha Buddha Guna Tejena Sambe Santa Bhavanto Sukhe Santa By the power of the quality of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Vidya Charana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavanto Sukhe Santa By the power of the quality of the Supreme Buddha, Vijjācārana Sampanna, endowed with knowledge and conduct, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Sugata Buddha Guna Tejena Sambe Santa Bhavanto Sukhe Santa by the power of the quality of the Supreme Buddha, Sugata, will go on. May you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Lokavido Bunda Guna Sejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of the quality of the Supreme Buddha, Lokavido, knower of the world, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Anuttara Purisa Dhamma Sarati Bunda Guna Tejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Santa Deva Manusanam Bunda Guna Tejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of the quality of the Supreme Buddha, Satta Deva Manusanam, Supreme Teacher of Gods and Men, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Bunda Bunda Guna Tejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of the quality of the Supreme Buddha, Buddha, enlightened, may you be well, happy, healthy and peaceful. May you recover soon. Bhagavato Bhagava Bunda Guna Tejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of the quality of the Supreme Buddha, exalted, may you be well, happy and peaceful. May you recover soon. Bhagavato Ananta Buddha Guna Tejena Sambe Santam Bhavanto Sukhe Santam. By the power of all qualities of the Supreme Buddha, may you be well, happy and peaceful. May you recover soon. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May you recover soon. May you be well, happy and peaceful by the all qualities of the Supreme Buddha. Māyā sutu sugata sākhiya sihanāto jāsakkane sapadasā vabhisankamitvā yasmin udire giran varalum binim hi tandamma cetiya mahang sirasa namami. I worship the place where the Supreme Buddha was born in present Nepal, the Lumbini Salapath. Yasmin nisanja vajirasana bandhanena jetva savasana kilesa balang munindo sambodhinyanam avagamma vihasi samma sambodhi cetiya mahang sirasa namami. I worship the place where the Supreme Buddha attained enlightenment, the Bodh Gaya in India. Saṅkhampayaṁ satasahan siya loka dātum dese siyantra bhagavā varadhamma chakkaṁ Varanasi pura samipa vane miganam tandamma cetiya mahang sirasa namami. I worship the place where the Supreme Buddha delivered his first sermon, Dhammacakka, Isipatana, in Varanasi, India. Kantvāna loka hita manta hitañjanāto āsīti kova upavattana kānanam hi yasmin nisanja gata vān nirupādhi sesaṁ නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha passed away in Upavattana Sala Park, India. Yo ade sampave romano jesu sakke moni bhagava khasa kincho pare gato bale viriya samange tan suga tan sare natte mupemi raga viraga ma neja ma sokhan ධම්මම සංඛත මප්පාටේ කෝලං මදුරමිමං පගෝනං සුවිබන්තං ධම්මමිමං සරණත්තමුපේමි යන්තච දින්න මහප්පල මාහුන් චතුසු සුචේසු පුරිස යෝගේසු අන්තච පුංගල ධම්ම දසාතේ සංගමි මං සරණත්තමුපේමි සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේබෙසාසම් සංසාභිගංකේවලමෝහනාසම් සන්නාහකන්වාරරණේවිසේසං සංසේවිතන්දාසිමුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේරසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැඩ පැතිරනැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දෙලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇතේ නසන වදිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සංගන චක් කවරං කිත රත්ථ සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චන්ත විභෝසිත පාදෝ ඒසහි තොයිහ පිතා නරසිහෝ සක්්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලක්කන කිත්තිත පුන්න ලෝක හිතාය ගතෝ නරසිහෝ එසහි තොයිහ පිතා නරසිහෝ පුන්නසසංක නිබං මුකවන්නෝ දේවනාරාණ සියෝ නරසිහෝ මත්ත ගජින්ද විලාසිත ගාමි එසහි තොයිහ පිතා නරසිහෝ කත්තිය සම්භව අංග කුලිනෝ දේව මනුස්ස නමන්සිත පාදෝ සීල සමාධි පාතිත්තේත චින්තෝ එසහි තොයිහ පිතා නරසිහෝ ආයස යුත්ත සුගන්ටිත නාසෝ Gopa moko abinila sunetto Inda dano abinila bhamoko Esahi toiha pitanarasiho Vatta sumatta susantita givo Siha hanu miga raja sariro Kanchana sunchavi uttama vanno Esahi toiha pithanarasiho Sinidda sugambira manjo sugoso Hingule bandho suratta sujivho Vesati vesati seta sudanto Esahi toiha pithanarasiho Anjana vanna sunila sukheso Kanchana patta visundalalato Osadhe pandara sundasu unno Esahi toiha pithanarasiho Gacchati nila pate viya chando Taragana parivetita rupo Savaka majja gato samanindo Esahi toiha pithanarasiho Buddho tiloka sarano Buddho suryottamo nudo Esaṃ saṃ saraṇaṃ khemaṃ Buddho me saraṇaṃ varaṃ Gacchāmi saraṇaṃ buddhaṃ Natthi mayyaṃ bhayaṃ sadā Dhammo tiloka sarano Dhammo suryottamo nudo Esaṃ saṃ saraṇaṃ khemaṃ Dhammo me saraṇaṃ varaṃ Gacchāmi saraṇaṃ dhammaṃ Natthi mayyaṃ bhayaṃ sadā Saṅgho tiloka saraṇo Saṅgho suryottamo nudo Evantaṃ saraṇaṃ khemaṃ Saṅgho me saraṇaṃ varaṃ Gacchāmi saraṇaṃ saṅghaṃ Natthi mayyaṃ bhayaṃ sadā Jayo munindaṃ sa සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝහි උම්බෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයං සුතුයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයං සුතුයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයං සුතුයං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ද පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාසේ තේන කෝපන සමයේන ආයස්මා මහා කංසපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ භගවාසායන් සමයන් පතිසල්ලානා බුට්ටිතෝ යේනායස්මා මහා කංසපෝ තේනුපසංකමි උපසංකමින්ත්වා පඤ්ඤන්තේ ආසනේ නිසීදේ නිසංජකෝ භගවා ආයස්මන්තං මහා කස්සපං ඒතදවෝච කංචිතේ කංසප පමනියං කංචියාපනියං කංචේදුම් කාවේදනා පටෙක්ක මන්තිනෝ අභික්ක මන්තේ පටෙක්ක මෝසානං පඤ්ඤායතිනෝ අභික්ක මෝතේ නමේ බන්තේ කමනියං නයාපනියං බාල්හානේ දුක්ඛා වේදනා අභික්ඛ මන්තිනෝ පටික්ඛ මන්තේ අභික්ඛ මොසානං පඤ්ඤායතිනෝ පටික්ඛ මොතේ සත්තිමේ කංසප බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලේ කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සද්ද සති සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තේති සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දේ සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ කංසප සන්ත බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ සංඝ භගව බොඤ්ජංගා සංඝ සුගත බොඤ්ජංගාති ඉදම වෝච භගවා අන්ත මනෝ ආයස්මා මහා කංසපෝ භගවතෝ වාසේ සම් අභිනන්දේ උණ්ඨාහි ඡායස්මා මහා කංසපෝ සම්හා ආබාධා තථාපහේනෝ ඡායස්මතෝ මහා කංස පංස ආබාධෝ අහෝසීති ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්මේව බෝතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි බෝතානි සාමේත සම්බේ මෙන්තං කරෝත මානුසයා පජාය දෙවාචරන්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්තස අම්පමන්තාම් යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේ සුවායං රතනම් පනීතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදං තිබුන්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජ ගාසංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදං පි ධම්මේ රසනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤ මාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදං පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පොංගලා අට්ඨ සසම්පසන්තා චන්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙයා සුගතංස සාවකාං ඒතේ සුදින්නානි මහම්පලානි ඉදම් පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පොංගලා යේ සොම්පයුන්තා මනසා දල්හේන නිංකාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්ති පන්තා අමතං විගයිහ ලන්දා මුදා නිම්බුතින් බුඤ්ජමානං ඉදම් සේ සංඝේ රතනං පනේතං ඒසේන සංචේන සුවන්ති හෝතු යතින්ද කේලෝ පඨවින් සිතෝසියා චතුම් දිවාසේ භයසම්පකම්පියෝ තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංජානේ අවෙන්ච පන්සති ඉදම් තිසංගේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බේර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තාන්න තේ භවන්නට්ට මන්නාදියන්ති ඉදම් තිසංගේ රතනම් පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවංස දන්සන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවන්ති සංකාය දෙත්ථ විචකින්චි සංච සීලම්බ තන්වාපි යදන්ති කිංචි චතෝහ පායේ හිච බිම්පමුන්තෝ චචාබිතානානි අබම්බෝ කාතුම් ඉදම් තිසංගේ රතනම් පනීතම් ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිංචාදාය අභම්බතා දෙන්ත පදන්ස වුන්තා ඉදම් තිසංගේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනප්පගුම්බේ යතා පුන්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසය නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් තිබුද්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවං නච්චි සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හෙංජන්දා නිම්බන්ති දේරා යතායං පදේපෝ ඉදම් තිසංගේ රතනම් පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි Bhummani vāyā nivāntarikṣe Tathāgataṁ deva manussa pūjitaṁ Buddhaṁ namassāma suvanti hotu Yāne da bhūtāni samāgatāni Bhummāni vāyāni va antalinke Tathāgataṁ deva manussa pūjitaṁ Sanghaṁ namassāma suvanti hotu Aranye rukha mūleva sunyāgāreva bhikkhavo Anussareta sambuddham bhayam tumha kanosiyā Noche buddham sareyāta loka jentham narāsabham Ata dhammaṁ sareyāta niyānikaṁ sudesitaṁ Noche dhammaṁ sareyāta niyānikaṁ sudesitaṁ Ata saṅgaṁ sareyāta puñyak kentaṁ anuntaraṁ Evaṁ buddhaṁ sarantānaṁ dhammaṁ saṅgaṁ ca bhikkhavo Bhayaṁ vā sambitantaṁ vā lomahaṁ so na hinsati te Ākā sattā ca bhummattā devānāga mahiddhikā Puñyantaṁ anumodhitvā chiraṁ rakkantu sāsanam Ākā sattā ca bhummattā devānāga mahiddhikā Puñyantaṁ anumodhitvā chiraṁ rakkantu desanam Ākā saṅdhā ca bhummattā devānāga mahiddhikā Puñyantaṁ anumodhitvā chiraṁ rakkantu tvaṁ sadā Dukkhaṁ paṇṭhā ca niduṅkhaṁ Bhayaṁ paṇṭhā ca nibbhayāṁ Sokhaṁ paṇṭhā ca nissokhaṁ Untu sabbe tipāṇino Abhivādana sīlissa nityāṁ vaddhā pacāyino Chattāro dhammā vaddhanti āyuvanno sukhaṁ balam āyurārogya sampanti sagga sampanti mevaca Ato nibbāna sampanti imināte saminjato May you be well, happy and peaceful. May you recover soon by the power of the Buddha, Dhamma, Sangha and all the merits that we acquired here. Sadhu, sadhu, sadhu.